මේ රටේ වෙනසක් ඇති කරන්නට අපි එළියට බැස්සේ. තව ආණ්ඩුවක් පිටවන්න නෙවෙයි. නමුත් අසලා මතක තියාගන්න. මගේ දීර්ඝ දේශපාලන කාලයේදී මම ආණ්ඩු පෙරලලා තියෙනවා. ආණ්ඩු හදලා තියෙනවා. නමුත් ඒ එකකින්වත් අපි සතුටටපත් වෙන්නේ නැහැ. පෙරළුව එකට සතුටුයි, හදපු ඒවා ගැන සතුටු නැහැ. එහෙම තමයි මේ රටේ ජනතාව. අපිට ඕන උනේ මේ තියෙන ක්‍රමේ විශාල වෙනසක් ඇති කරන්න. මේ ආණ්ඩුවෙන් එළියට බහිනකොට අපිට එහෙම සහදිකයක් දෙන්නේ නැහැ අපි දිනනවායි කියන. ඒ නිසා මේ රජයේ බීකරේ යාපාලනය. මේ රජේ පෙරලන්න අපි දෙන්නේ නැහැ. මේක 2020 වෙනකන් මේ සුසංයෝගයේ මේ ජනාධිපති මේ අගමැති UNP ශ්‍රී ලංකා කියලා මරාගත්ත දේශපාලනය අපි අවසන් කරලා තියෙන්නේ. තාම කට්ටියකට මේ දේශපාලන සංස්කෘතිය තේරෙන්නේ නැහැ.